ආණ්ඩුවකට විපක්ෂයක් ඉන්න ඕනේ. ඒ විපක්ෂයක් ඉන්නේ ඇයි? ආණ්ඩුවේ යම් යම් දුර්වලතා තියෙනවා නම් ඒක පෙන්නලා දෙන්න. ඒ පෙන්නලා දුන්නාම ඒ යනවා හා බොහොම හොඳයි කියලා ක්‍රියා කරනවා. දෙගොල්ලකින් සමගි සම්බන්ධ කමෙන් ඇතුළු. එහෙම නැතුව එහාට මෙහාට ආප්ති කරනකොට එක එකනට වහලිපත් දීකේ මෙහෙමයි ආරමයි කියලා කියති. ඕවට දඟලන ඉන්න ගියාම රට තිබත ආයි ප්‍රපාතේ වැටෙන එක තමයි කිව්වේ. ඊට වඩා හපංකමක් වෙන්නේ නැහැ. මැතිවරණයක් තියන්න ආණ්ඩු ගත්තත් බයලු විශ්වාස භංගයක් බයයි. කාට කාටයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ওই විදිහ අවිනිශ්චිත තත්ත්වයක් නේ තියෙන්නේ.